විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහන් අරහෝති නාමං උවන්දාමි බුන්ද මමලං හදයේට පෙන්වා. ගෞරවනීය හාමුදුරන් වහන්සේලගෙන අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, හරිසන් වැලී බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සදහම් වැඩසටහන් මාලාවෙහි 2025 වර්ෂයේහි වස්සාලය නිමිති කොට පැවැත්වෙන සදහම් වැඩසටහනයි අද මේ අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුදහම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මෙත්තන් ජීවිත කාලයක් පුරා කළා වූ දාන ආදී පින් දහම් මෞපිය උපස්ථාන ආදී සත්‍චාරිත්‍ර ධර්ම වල ආනිසංසෙන් අද මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන දහම් වැඩසටහන හැමතිස්සෙම සාර්ථක වෙලා මෙත්තන්ගේ ආධ්‍යාත්මික ජීවණය ඇති කරගන්නට මේ උතුම් වැඩසටහන හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන්ම අප අටසිල් සමාදන් වීමට බලාපොරොත්තු වන්නේ, ඒ සඳහා සෝදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි, තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි, තතියන්ති සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, අම්‍රක්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි, ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සංසාර සාරෝග විනීතනේ සන්නේත සහතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාමිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාප දන්සිං හතගෝර පාසං සම්පාරගානිං සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං සතර සැඩසායුර නවතා නිවන් වැඩ පැතිර නැති දිරිමත් රම් පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වදිමි මගේ සම්බුදුන් මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවුන් හැම නසන බවදමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලක්න සැප දමා පරතෙර වෙත නෙත් යොමන වඳිනින් නිතිපතා පින් සරුන් මහසඟන සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මෙම විහාරස්ථානයේ අද පැවැත්වෙන මේ සීල භාවනා වැඩසටහන ඔබ අප හැම දෙනාගේම ආධ්‍යාත්මික දියුණුව ඉලක්ක කරගෙන පැවැත්වෙන වැඩසටහනක් සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොත අපේ ජීවිතේ ඉතාම වාග්ය සම්පන්න අවස්ථාවක්. එකwidehatකින් අප ඉතාම දිගු කලකට වරක් එළඹෙන සම්බුද්ධ සමයක වාසය කරන අය. ඒ විතරක් නෙවෙයි ඒ බුද්ධ ශාසන ලැබිච්ච මොහොතේ අප සුගතියක් ලබාගෙන තියෙනවා. මනුසාත්ම භාවයක ඉපදලා තියෙනවා. මේ මනුසාත්ම භාවයක් නිකන් භාවයක් නෙවෙයි, ඉතාම පරිපූර්ණ ආත්ම භාවයක්. ඇස්කන්නාස ආදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක් සහිතව, හොඳ බුද්ධියක් ඇතුව, ඒ වගේම ඒ ධර්මයේ හැසිරෙන්න පුළුවන් විවේකයේ පහසුකම් සහිත ජීවිතයක් තමයි ඔබ අපේ හැම දිනෙකම මේ ලබලා තියෙන්නේ. මෙන්න මේ සියලුම කාරණා එකට කැටි වෙච්ච මොහොතට අපි කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඊටාම වාග්ය සම්පන්න දුර්ලභ අවස්ථාව කියන එක. මේකට කියන්නේ ෂණ සම්පත්තිය කියලා. Where they are auspicious moment we have received. You know, being as a human being is a very rare. We have received that blissful life in the human realm. At the same time, we have received the sublime message explained by the Supreme Buddha. That is also very rare. If someone has received both of these facilities, Buddhism says that is a very rare auspicious moment. At this moment, our duty should be to cultivate our mind to the maximum level, purifying our minds. All the doctrines that the Buddha has explained for 45 years can be summarized into one sentence, which is Satchitta Pariyodhapanam, purifying one's mind. Why do we need to purify our mind? Whenever our mind is wicked with negative thoughts, if we do something with a wicked mind, verbally, physically or mentally, actually we have no real happiness. Suffering follows us because of impure mind. On the other side, if we do something with a pure mind, verbally, physically or mentally, we will have the fruitful results. Happiness follows us because of pure mind. This is the very first thing that we should understand through listening to Dhamma, what the Supreme Buddha has explained. With this understanding, in one side we try to overcome negative thoughts from our mind. That says in Buddhism, Sabba Papa Sakaranam, not to do any evil, and also Kusala Sukha Sambada. We try to practice good deeds in our lives as much as we can. Not only that, very special thing, Satchitta Pariyodhapanam, purifying one's mind. We purify our mind from negative thoughts. All the negative thoughts, unwholesome mental states can be summarized into three: craving, anger and delusion. By practicing Dhamma, we reduce negative thoughts from our mind. For that, Buddha has explained the path. In one side, we practice Metta Bhavana or Samatha Bhavana. On the other side, we practice Vipassana Bhavana or Insight Meditation. In short, Anapanasati Bhavana. Mindful breathing. එනතුනි සමස්ත බුදුදහම කියලා කියන්නේ අපේ හිත පිරිසුදු කරගැනීමේ වැඩපිළිවෙල. අන්නේ හිත පිරිසුදු කරගත්තු පමණට තමයි අපට අපේ සතුට දිනු වෙන්නේ. මෙලොව ඉපදෙන හැම කෙනෙක්ගේම ප්‍රධාන බලාපොරොත්තුව තමයි සතුටෙන් ජීවත් වෙන එක. ඒ සතුටෙන් ජීවත් වෙන තමයි ලෝකේ හැම දෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ. සාමාන්‍ය ජීවිතයේ කරන කටයුතු සහ ධර්මයේ හැසිරීම අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? සාමාන්‍ය ජීවිතයේ සතුට ලබන්න කරන දේවල් වල ලක්ෂණය තමයි අප නිතරම හිතන්නේ සතුට තියෙන අනාගතයේ දවසක කියලා. අපි දැන් මේ කරන වැරදිත කල්ලි විමාන 500 සතුට තියෙන කියලා අපි හිතන්නේ. දැන් උදාහරණයක් ගන්න. දරුවේ තමගේ කුසල පිළිසිනගත දවස ඉඳලාම අපි හිතන්නේ මොකද්ද? අනේ දරුවා මේ මොන කවදරන් දකින්නද කියලානේ. අපි හිතන්නේ දරුවා බිහි වුණාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. ඊට පස්සේ දරුවා බිහි වුණාට පස්සේ හිතන අනේ ඉක්මනට දරුවා ඇවිදිනකොට තමයි සතුට තියෙන්නේ කියලා. ඇවිදිනකොට හිතන ඉස්කෝලේට බාර දුන්නට පස්සේ තමයි දරුවට දිනුවා තියෙන්නේ කියලා. ඊට පස්සේ එක එක විභාග සමත් වෙනකන් අපි හිතන මේ විභාගෙ සමත් වුණාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා හිතනවා නේද? ඊට පස්සේ හිතන හැකියාව ගත්තට පස්සේ තමයි ඉතින් සැනසීමක් තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතන දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා හිතනවා. මේටි ඔක්කොම කලි වුණාම මොකද ස්වභාවය? දරුවෝ ගෙදරවත් නැහැ නේ. ඊට පස්සේ මොකද කරන්නේ අපි? අර පොඩි කාලේ පොඩෝ පොඩි ඇල්බම් ටික ගන්නවනේ අරගෙන ඕන දිගහැරලා බලනවා. අනේ දරුවෝ පොඩි කාලේ කොච්චර නාපි සතුටෙන් හිටියද ඉස්කෝලේ යන කාලේ කොච්චර ලස්සනද කිය කිය ඊට පස්සේ අපි අතීතය ගැන හිතලා තමයි සතුට වෙන්නේ. මෙන්න මේක තමයි සාමාන්‍ය ජීවිතයකින් තියෙන ලක්ෂණය. අපි හිතන්නේ අප යම් දෙයක් දැන් කරනවා නම් අන්න ඒ දේ කළා ඉවමාට පස්සේ සතුට තියෙන කියලා අපි හිතන්නේ. නමුත් ධර්මය කියන්නේ මොකද්ද? ධර්මයේ පුහුණු කරන පැමිණිච්ච මොහොතේ පටන්ම ස්වභාවය මොකද්ද? සතුට දින කොයි වෙලාවේද? මේ මොහොතේ. Happiness depends on the present moment. Whenever we try to practice Dhamma, especially purifying our minds, that is the place where we are going to be happy at the present moment. When we do other things, we always think that happiness will come in the future. That is why always we wish a better tomorrow. අදට වඩා හොඳ හිතක් ලැබේවා. That tomorrow never comes. But when we come to the Dhamma, we understand happiness is in this present moment, purifying our minds. පින්නතුනේ මෙන්න මේ වෙනස අපි හඳුනා ගන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි අපි හරියටම ධර්ම තේරුම් ගන්නට ඕන. ධර්මය කොයිතරම් ඉහළ මට්ටමින් පුහුණු කරනවාද කියන දේ මතයි අපේ සතුට තීරණය වන්නේ. අපේ සාර්ථකත්වය තීරණය වන්නේ. අන්නේ ධර්මය කොච්චර ඉහළට පුහුණු කරනවාද කියන එක තීරණය වන්නේ කොමක් මතද? සම්මා දිටිය මත. Our practice depends on right understanding or right vision, Sammā Ditthi. Sammā Ditthi or right understanding depends on our association. How much we have associated good friends. Association is the foundation of our Sammā Ditthi. Sammā Ditthi or right understanding is the foundation of our practice. එතකොට අවසාන වශයෙන් අප පුහුණු කරන්නේ මොකද්ද කියන කාරණය තීරණය වන්නේ කොමක් මතද? අපේ කන් දෙකට අපි මොනවද මෙච්චර කල් වැඩිපුර අහලා තියෙන්නේ කියන එක. මෙන්න මේක තමයි Taman වැඩිපුර ප්‍රැක්ටිස් කරන්නේ. අහන විතරක් නෙවෙයි අන්නේ අහපු දේ ගැන Tamanගේ විශ්වාසය කොයිතරම් තියනවද? අන්නේ අහපු දේ පිළිපදිනකොට තමන්ට කොච්චර ජීවිතේ සැප සතුට ලැබෙනවාද කියන එක තීරණය වන්නේ අන්නේ ඒක තීරණය කිරීම මත තමයි තමන්ගේ පුහුණුව තීරණය වන්නේ. අහන්න පුළුවන්. අහන එක දැනුමක් විතරයි. හැබැයි ඒ අහපු දේ ශ්‍රද්ධාව පදනම් කරගෙන ඒකට විශ්වාසය තිබ්බට පස්සේ කියන දැනුමට මොකක් කියලාද? ඒකට කියනවා සුතමේ පඤ්ඤා කියලා. දැනුම අපි කාටද තියෙනවා? අන්න ඒ දැනගත්තු දේ මේ ජීවිතයේ පුහුණු කරනකොට තමන්ට කොයිතරම් ඉහළම රිසල්ට් එකක් තියෙනවද සහ අන්න ඒ දේ තමන්ගේ ජීවිතයට වැඩිපුරම ආනිසංස ලැබෙනවා කියන විශ්වාසයට පත් වුණොත් අන්න ඒක තමන්ගේ ජීවිතයේහි ඉහළම තැනින් තමන් තියා ගන්නවා. හැබැයි එකෙන් කියන්නේ අනිත් අපි කරන දේවල් වල බලය ශක්තිය අඩු කරනවා කියන එක නෙමෙයි කියන්නේ. වැඩි වැරදවා තේරුම් ගන්න එපා. අපි දරුවන්ට උදව් කරනවා නම්, ඉගෙන ගන්නවා නම්, රැකියාවක් කරනවා නම් ඒව අපි හැමම කරනවා. ඒවට 50ක 60ක 70ක බරක් අපි දැන් දරන්න පුළුවන්. ඒ තත්ත්වයේ එහෙම තියලා අපි මොකද කරන්නේ? ධර්මයේ පුහුණු කරන එක 80ට 85ට 90ට 95ට ගන්නවා. මෙන්න මේකයි කරන්නේ. අන්නේ ධර්ම හිතේ තියාගෙන තමයි අපි කරන හැමදේම කරන්නේ. අන්නේ තෙන් යාප දැනගත යුතු දෙයක් තියෙනවා. ඊටාම කෙටියෙන් කිව්වොතින් ධර්මය පුහුණු කරනවායි කියලා කියන අපට පුහුණු කරන්න තියෙන්නේ එක පැත්තකින් සීලය, අනිත් පැත්තෙන් සමාධිය, ඊළඟට ප්‍රඥාව. කෙටියෙන් කියනවා නම් පංච සීලයක්, මෛත්‍රී භාවනාවත්, ආනාපානසති භාවනාව. There are a lot of teachings that we can see in Buddha's teachings. Finally, we have to practice three disciplines. Virtue or sila, samadhi or concentration meditation, and panya or insight meditation. In short, practicing five precepts, practicing metta bhavana, and practicing anapanasati bhavana or mindful breathing based on mindfulness and insight meditation. පින්නතුනි අපි මොන දේ කළත් අපි ආධ්‍යාත්මිකව දිනු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කරුණු තුන ඉහළම තැනට ගන්න එක. කෙටියෙන් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රී භාවනාව ටිකෙන් ටික දිනු කරන එක. අනිත් පැත්තෙන් ආනාපාන සතිය දිනු කරන එක. පින්නතුනි හොඳට රිලැක්ස් එකේ ඉන්න අතපය දිගාරලි ඉන්න ගැටලුවක් නැහැ. හේතු වෙනවා නම් හේතු වෙන. පහසුවෙන් ඉන්න නැත්නම් මේ කියන දේ ඔළුවට යන්නේ නැහැ. අපහසුවෙන් ඉනකොට ඒකයි. හොඳට රිලැක්ස් එකේ ඉන්න. අතපය දිගාරලි හරි නවල හරි Taman පහසුම විදියට ඉන්න. තේන තුනේ කෙනෙක් අපෙන් අහුවකින් ඔබ මේ වෙලාවේ ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද කියලා අපි මෙන්න මේකට උත්තරයක් දෙන්නට ඕන තියෙන තුනි. පුටුවකින් වන්නම් පුටුවකින් එන පුටු තියෙනවා. පුටුවක් ගන්න. අතන පුටු තියෙනවනේ. මේ පුටුවක් ওই පිටියක් ළඟින් පිටුවෙන් කියලා දෙන්න. ඔව්. පහසුවෙන් එන කමන්නේ. පුටුවෙන්. පින්න තුනේ කිසියම් කෙනෙක් අතෙන් ඇහුවතින් මේ මොහොතේ ඔබ පුහුණු කරන්නේ මොනවද? ධර්මයේ නාමයෙන් වැඩිපුරම ඔබ මේ වෙලාවේ පුහුණු කරන්නේ මොනවද කියලා අහුවටින් දැන් මට උත්තරේ කියන්න එපා. තමන්ම හිතන්න තමන් මේ වෙලාවේ තමන්ට දෙන්න තියෙන උත්තරේ මොකද්ද කියලා. මෙන්න මේකෙන් තමයි තමන්ගේ දහම් දැනුම සහ ශ්‍රද්ධාව නැත්නම් සුතමේ ප්‍රඥාව කියන එක තමන්ට බලාගන්න පුළුවන් ලක්ෂණය. ඉතාම තේරෙන විදියට කියනවා නම් යම් කිසි කෙනෙක් කිව්වොත් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි. හෙට උදේ 9:00 වෙනකොට යන්න සූදානම් වෙන්න ඕන කියලා කිව්වොත් හෙට උදෑසන 9:00ට දැන් තමන්ගේ ජීවිතය අවසන් වෙනවා කියලා කිව්වොතින් මේ ඉදිරි පැය 24 තමන් මොනවද සිදු කරන්නේ? කියන්නේ බෑ, උත්තර දෙන්න එපා. තමන් හිතන්න තමන්ට මෙන්න මේ පැය 24 මොනවද තමන්ගේ ජීවිතේ කරන්නේ කියලා. මේකෙන් තීරණය කරන්න පුළුවන් අපේ තියෙන දහම් දැනුම කොයි මට්ටමෙන්ද තියෙන්නේ කියලා. මෙන්න මෙතෙන්ද පේනුනේ අප දැනගත යුතු ප්‍රධානතම දේ තමයි අපි මෙතෙක් ලැබපු දහම් දැනුමේ ස්වභාවය අප නැවත නැවතත් හිතන්නට ඕන. අන්නේ දහම් දැනුම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සම්මා දිට්ඨිය පදනම් කරගත්තු දහම. සම්මා දිට්ඨිය කියන එක තීරණය වන්නේ එකාසකින් පරතෝ ගෝස නැත්නම් ධර්ම ශ්‍රවණය කියන කාරණය, අනිත් අතින් යෝනිසෝ මනසිකාරය ඒ ආපෝ දහම නොනින් මෙනෙහි කිරීම. පරතෝ ගෝස සහ යෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක තමයි සම්මා දිට්ඨියට ආසන්නම තම කාරණා බවට පත් වෙන. අන්නේ මත තමයි අප ජීවිතය යමක් පුහුණු කරනවා කියන එක තීරණය වෙන්නේ. මෙන්න මේකේ ලක්ෂණය තමයි අපි දහම පිළිපදින්න පටන් ගත්ත මොහොතේ පටන්ම ජීවිතේ සතුට ලබන්න අපි පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේකේ වඩාත්ම වැදගත් දේ තමයි දහම පිළිපදින්න පටන් ගත්ත මොහොතේ පටන්ම අපි සැබවින්ම අපේ ජීවිතයේ ප්‍රායෝගික ජීවිතයක් බවට පත් වෙනවා. That is a practical life. බොහෝ විට අපි හිතන්නේ ධර්මය පුහුණු කිරීම එක සාමාන්‍ය ජීවිතේ සාර්ථකයි කියලානේ. නමුත් වෙනතුන් වැරදි මේක. දහම පුහුණු කිරීමයි ජීවත් වීම කියන්නේ සම්පූර්ණ එකම දෙයක්. දහම පුහුණු කරනවා කියන එක හරියට හුස්ම ගන්නවා වගේ දෙයක්. හුස්ම ගැනීමයි ජීවත් වීමයි කියන එක එකක් නේ. අන්නේ වගේ තමයි ධර්මයේ පුහුණු කිරීමත් ජීවත් වීමත් කියන එක එකක් බවට පත් වෙනට ඕනේ. අපි එදිනෙදා කටයුතු කරන්නේ ඕනොන්ට උදව් කරගන්න එක, අන්නන්ට පිළිහිඩ වෙන එක, ජීවිතයේ ගැටලු වලට ප්‍රශ්න වලට ඒවට විසඳුම් සෙවීම, මේ හැම දෙයක්ම ධර්ම තුල තියෙන ලක්ෂණ. මේකෙන් පිටස්තර දෙයක් නෙවෙයි. එනිසා අප සැබවින්ම ධර්මකට යොමුනා කියලා කියන්නේ එන්න එන්නම අපට ජීවිතයේ තියෙන ගැටලු निराකරණය වෙන්නට ඕන. අපේ සමගිය දිනු වෙන්නට ඕන. සතුට වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණය බවට පත් වෙන්නේ. අන්නේ ලක්ෂණ ටිකත් එක්ක ඉන්නකොට එකාතකින් අපේ ජීවිතයේ ප්‍රධානතම සුරක්ෂිත භාවයක් රැකවරණයක් ලැබෙන්නට ඕන. ඒ මොකද්ද? අපේ ජීවිතයේ රෙෆියුජ් එකක් ඉන්සුරන්ස් එකක් ලැබෙන්නට ඕන. When we really practice the Dhamma day by day, our inner peace, spiritual happiness should cultivate. On the other side, we should be confident in that we never fall into a hell in the lower realms. අපි කිසිදාක දුගතිය වැටෙන්නේ නැහැ කියන විශ්වාසයක් තමයි ජීවිතේ ලැබෙන්නට ඕන. ජීවිතේ කොයි මොහොතක මිය ගියත් කොයි ආකාරයෙන් මිය ගියත් අපේ ජීවිතයේ ලොකු විශ්වාසය තියෙනට ඕන තමන් මරණයෙන් පස්සේ පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි. අප ඊළඟට උපදින ස්ථානය ගැන කිසියම් විදිහ අපට විශ්වාසනීයත්වයක් තියෙනට ඕන. මෙන්න මේ සහතිකයේ තමන්ගේ මනස තුල නිතර හැවිපිලිටව දෙන්නට ඕන. මේක ධර්මය තුල පින්නතුනේ පැහැදිලිවම කියලා තියෙනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරනේ ඔහොම කරොත් ප්‍රාර්ථනාවක් නේද? එතකොට ලෝභකම වැඩි වෙනව නේද කියලා හිතෙන්න පුළුවන් නේ. පින්නතුනේ මේකට සැලැස්මක් තියෙනවා නේ අපේ. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සැලසුමකට නෙමෙයි. ඉගෙන ගන්න සැලසුමකට, රැකියාවක් කරන්න සැලසුමකට, ගෙවල් දොරවල් හදන්නේ, විවාහ වෙන්නේ, දරුවන්ට උගන්වන්නේ, ඔක්කොම කරන්න සැලසුමකට නෙමෙයි. හැබැයි ජීවිතේ මරණයෙන් පස්සේ ජීවිතය ගැන සැලසුමක් කරාම කියනවා, ඔයි ලෝභකම වැඩි වෙනවනි, බැඳීම් ඇති වෙනවනි, සංසාර දික් වෙනවනි, එහෙම කියනවනේ. අරකට කිසි සැලසුමක් නැහැ. ජීවත් වෙනේම හැම දෙයකට මගුල් ගෙදරකට යන්න කියන සැලසුමක් තියෙනවා. අන්නේ ඇඳුමට ඉඳන් සැලැස්මක් තියෙනවා. වෙන තුනේ කියවලා බලන්න සංඛාරෝපපති කියන සූත්‍රය. මජ්ක්‍ධිමනිකාය සූත්‍රයක් තියෙනවා සංඛාරෝපපති කියලා. ඒ සූත්‍රය දැක්වෙනවා තමන්ගේ ගුණධම් දිනුනා නම් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මෙන්න මේ කරුණු ඉහළම මට්ටමින් තමයි පුහුණු කළ තියෙනවා නම් අප මාර්ග බල නොලැබුවත් මරණයෙන් පස්සේ තමන් ඉපදෙන්න කොතනද කියන එක ගැන තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. තමන් නැවත මනුස්ස ලෝකෙට දෙන්නේ, දිව්‍ය ලෝකෙට දෙන්නේ, බ්‍රහ්ම ලෝකෙට දෙන්නේ කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ දිව්‍ය ලෝකෙත් මොන දිව්‍ය ලෝකෙට දෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන් කියලා. බ්‍රහ්ම ලෝකේ නම් කොයි බ්‍රහ්ම ලෝකෙට දෙන්නේ කියලා තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. ඒ දරුවනේ පිනතනි. මනස ලෝකයට එනවා නම් මනුස් ලෝකයේහි ඉපදෙන කුලය හිටන් තමයි තීරණය කරන්න පුළුවන් කියලා. තොට කෙනෙකුට හිතෙන්න පුළා අනේ බුදුහාමුදුරු කුල ભેදේ කියලා නෑ නේ, ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනනේ දෝණිය රටක දේවල් නේද, අපි නම් ඔවා හිතන්නේවත් නෑ කියලා කියනනේ. පින්නතුනේ බුදුහාමුදුරු පස්මාදලෙන් බැලුවනේ. මොනවද පස්මාදලෙන් කියලා කියන්නේ? කාලය, දීපය, දේශය, කුලය, මාර. ඇයි බැලිය කුලේ? කුල මාන්නයටද? ඉපදිලා මාන්නයකටපත් වෙනද? නෑ පින්නතුනේ, ඒ ඒ කාලවල සමාජ සම්මත විදිහට ඉහළ කුල තියෙනවා. ඒ කුලේක අපි ඉපදෙන්න ඕන. ඇයි ඉපදෙන්නේ අපි? අනෙක් කුලයන් පල්ලයට දානද? නැහැ. ඒ පල්ලෙහා කුලවල ඉන්න අයට තියෙන අසාධාරණකම් නැති කරන්න නම් මොකද කරන්නවද? අපි ඉහළ කුලෙක ඉපදෙන්නට ඕන. ඉහළ කුලෙක ඉපදිලා තමයි මේ සමාජ අසාධාරණයේ වළක්වන්නට අපිට ක්‍රියා කරන්න පුළුවන් ගම තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේක කරන්න බෑ. බුදුහාඳුරේ දාස ශුද්‍ර කුලෙ ඉපදුණා නම් ඇත්තට බුදුනත් ඔලි සේවය කරන්න බැරි වෙනවා. පින්වතුනි, මෙන්න මේ වගේ සමාජ දහමක් බුදුදහම තුළ විග්‍රහ කරලා තියෙනවා. මේ තරම් විශ්වසනීයත්වයක් දහම තුළින් අපිට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ මරණයට පත් වෙලා ඊළඟ උපදින තැන මේ වගේ සත්පුරුෂයන් මුණගැහෙන, සද්ධර්මයේ මුණගැහෙන, ධර්මය පුහුණු කරන්න පුළුවන් බටහා පිටාවක් තියෙන මානසිකත්වයක ඉපදෙන්න ඒ පරිසරයට අප මනස පිටුවා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතයේ සැලකුතු ප්‍රමාණයක් සාර්ථක වෙන්නේ. ධර්මයේ සඳහන් කරනවා, අන්දංච ඒක චක්කුංච ආරකා පරිවංජේ දිටම් කුණ පන සේවේත සෙට්ටම් පුරුස පුද්ගලන් කියනවා. අන්ද පුද්ගලයාත් ඒක ඇසම් පෙනෙන පුද්ගලයාත් දුරින්ම දුරු කරන්න, දැස්ම පෙනෙන කෙනා ඇසුරු කරන්න කියලා. කාටද මේ ඇස් දෙකම පේන්නේ කියලා කියන්නේ? යම්කිසි කෙනෙක් මෙලව ජීවිතයේ සාර්ථකත්වය දන්නේ නැත්නම්, මරණය මතු ජීවිතයේ සුගතිගාමී වෙන ක්‍රමයක් දන්නේ නැත්නම්, ඒ දෙකටම වැඩ කරන්නේ නැත්නම්, ඒ කෙනාට මොකද කියන්නේ? ඇස් දෙකම පේන්නේ නැති කෙනා. යම්කිසි කෙනෙක් මේ ජීවිතයේ සාර්ථක වෙන ඔක්කොම වැඩ කරනවා. නමුත් පරලෝක ජීවිතයේ සුගතිගාමී වෙන යා සැලැස්මක් නැහැ යාට. ඒක නැත්නම් සලකන්නේ කොහොමද? ඒක ඇස්සක් පේන එකේ. ධර්මයේ සඳහන් වෙනවා, මේ ඇස් දෙකම නොපෙනෙන කෙනත්, එක ඇසක් පමණක් පෙනෙන කෙනත් දුරින්ම දුරු කරන්න කියලා. දෙකක්ුණ පන සේවේත සෙට්ටම් පුරිස පුද්ගලං. මේ දෙකේම සාර්ථකත්වයේ දන්න, දැස්සම පෙනෙන කෙනා ඇසුරු කරන්න කියලා දේශනා කරනවා. ඒ නිසා අප ඇසුරු කරන්නට ඕන සහ අප පත්විය යුත්තේ මේ ජීවිතයේ සාර්ථකත්වයක් හොඳට ඉගෙන කියාගෙන මාන්සෙලා හරි හම්බ කරලා දිනු වීම සහ අපේ ජීවිතයේ සුගතියට සාපේක්ෂව සුගතිය ඉලක්ක කරගෙන කලමනාකරණය කර ගැනීමත්, ඒ වගේම නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමත් තමයි අප විසින් කළ යුත්තේ. මෙන්න මේ ජීවිතය තුළ පේන ප්‍රධානතම ලක්ෂණය තමයි එන්න එන්නම අපේ සතුට දිනු වෙනවා. සාමාන්‍ය දැනුත් අපේ සතුට දිනු වෙනව නේද ටික කලක් යනකම්? හැබැයි ඒ සතුට දිනු වෙන්නේ කොහමද? ඒ සතුට දිනු වෙන්නේ අපේ ශරීරය පදනම් කරගෙන, අපේ ළඟම ඥාතීන්ගේ දිනුව පදනම් කරගෙන තමයි ඒ සතුට තියෙන්නේ. රූපේ ලක්ෂණ තියෙනකම් එන්නම සතුට වෙනවා. අවුරුදු 45 50ට යනට පස්සේ ටිකෙන් ටික ඒ සතුට අඩු වෙනව නේද? රූපේ ලස්සන කාලේ අපි හුඟක් සතුට වෙනවා. නමුත් රූපේ ටිකෙන් ටික දුර්වර්ණ වෙනකොට, දිරාපත් වෙනකොට අර සතුට නැති වෙනවා. දරුවෝ තමන්ගේ ළඟ ඉන්නකොට සතුට වෙනවා. ටිකෙන් ටික දරුවා අයින් වෙලා යනකොට, ඈත් වෙනකොට අර සතුට අඩු වෙලා යනවා. කෙනෙක් මුලදී මුණ ගැහුණු මොහොතේ හරි සතුටෙන් ඉන්නේ. හැබැයි ටිකක් කලක් යනකොට සාමාන්‍ය දෙයක් වෙනවා ඒකනේ. තවත් කලක් යනකොට ඇතැම් විටියා ගැන තිමිටි ප්‍රසාදය අඩු වෙලා යන්නත් පුළුවන්. නමුත් පින්නතුනේ, ධර්මයෙන් ලබන සතුට කුමක්ද? මේ බාහිර දෙයක් මත ඩිපෙන්ඩ් වෙන සතුටක් නෙවෙයි. මේ සතුට සම්පූර්ණයෙන්ම තමන්ගේ මානසික පරිසුද්ධත්වය සහ තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වාගා වන්නේ දිනුව ඉලක්ක කරගත්තු සතුටක් නේද? මේ සතුටේ ලක්ෂණය තමයි එන්න එන්නම සතුට වැඩි වෙනවා. කොච්චර වැඩි වෙනද කිව්වොත් අපේ ශරීරය මහලු වෙනකොටත් මේ සතුට එන්න එන්නම වැඩි වෙනට ඕන. ඒ විතරක් නෙවෙයි. අවසාන වශයෙන් කවදා හරි දවසක අප ලෙඩ ඇඳට වැටෙන දවසක් එනවා. අපිට තාට්ටු කීපෙකින් ගියක් තිබුණා. ටිකෙන් ටික පල්ලෙහා තාට්ටු වලට එන ගන්නවා අපි. අන්තිමට 15 තාට්ටුවේ කාමරයක් සූදානම් කරගන්න වෙනවා. අන්තිමට ඒ කාමරයටත් අපිට ඇවිදගෙන යන්න බැරි වෙන වෙලාවක් එනවා. රෝද උටුව අවශ්‍ය වෙනවා. ඇඳට ගියාට පස්සේ දැන් මෙතන දෙන්නේ නැගිටින්න බැරි කාලයක් එනවා. ඇතැම් විට අපට පැත්තට හැරෙන්න බැරි වෙලාවක් එන්න පුළුවන්. අරගත් වැස් දෙක ඇතැම් විට ඇස් දෙක වහගන්න තරම් ශක්තිය නැති වෙනවා කියනද. එච්චර දුර්වල වෙන මොහොතක් එනවා. එක වතුර බින්ද කටට දැම්මොත් වතුර බින්ද ගිලගන්න බැරි වෙලාවක් එනවා. එච්චර දුර්වල වෙන මේ ශරීරය. අපි වයසට ගිහිල්ලා නම් කියන්නේ මේ තත්ත්වය ඇති වෙනවා කියනද. මෙන්න මේ මොහොතේදී අපේ සතුට අඩු නොවන විදිහට ධර්මය තුළින් ඉතාම ශක්තිමත් පදරමක් අපට දානවා. අනේ දිනුව කොච්චර දුරට දිනු වෙනවාද? අප සාමාන්‍ය දාණයෙන් පටන් අරන් පංචශීලයෙන් දිනු කරගෙන අටසිල් දසසිල් ආදී සීලයන් සමාදන් වෙලා ආජීව අෂ්ටමක සීලයෙන් තමයි දිනු වෙලා මෛත්‍රී භාවනාව හෝ කිසියම් සමත භාවනාවකින් දියුණු කරන මේ ආධ්‍යාත්මික දියුණුවන් අවසාන වශයෙන් විදර්ශනා භාවනා දක්වාම දියුණු වෙනට ඕන. ඒ කොහොමද? සෝ සතෝ වාස සති සතෝ පස්ස සති බ්‍රීදි මෙඩිටේෂන් එක. යවසානේ මොකද්ද? අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමේ සික්කති අනිත්‍යන පස්සේ විහෙරති පස්ස සිස්සාමේ සික්කති. පින්වත්නි අපට ධර්මයේ කොච්චර කරුණෝ තිබුණත් සූත්‍ර දහස් ගාණක් තිබුණත් අවසාන වශයෙන් අපට පුහුණු කරන් තියෙන්නේ මේක හුස්මයි. හුස්ම ඇතුළු වෙනකොට පිට වෙනකොට සිහියෙන් හුස්ම අරගෙන අනිත්‍ය භාවනාව නිදර්ශනා ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. අපි අවුරුදු ගණන් මාස ගණන් සති ගණන් පැය ගණන් භාවනා පුහුණු කරනවා කිව්වට පින්නතුනි අවසාන වශයෙන් අපිට මොකද පුහුණු කරන් තියෙන්නේ? ඒක හුස්මයි. There are a lot of discourses we can see in Buddhist teachings. We have to practice them for a long time, but finally we have to practice only one second, one moment. Breathing in and out. Even though we live many years, our entire life is that one moment, breathing in and out. If you can succeed this present moment based on mindful breathing, then our entire life is successful. This is the foundation of our spiritual life, what the Buddha explained. Pinnatuni. මෙන්න මේක තමයි අවසාන සාර්ථකත්වය කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එක පුහුණු කරලා වර්තමාන මොහොතෙහි හුස්ම ඇතුළු වෙන පිට වෙන අවස්ථාවට හිත තියලා හිත සමාධිමත් කරගෙන නාම රූප දෙක නැත්නම් රූපාදී ස්කන්ධ පංචකය හේතු වැඩි කල්හි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති. Reflecting on arising and ceasing of five aggregates of mentality and cooperativity. This is the highest practice that Buddha explained for liberation. මෙන්න මේ එක අපි එකතකින් බාහිර ලෝකෙන් නිදහස් වෙනවා. අනිත් අතින් අභ්‍යන්තර නාමයන්තෙන් නිදහස් වෙනවා. සම්පූර්ණ බුදුදහම කියන අවසාන වශයෙන් මෙන්න මේ මෙන්ටලිටි යන කෝපරේටි කියන දෙක තේරුම් ගන්න එක. මෙන්න මේ සිත සහ කය කියන මේ අවස්ථා දෙක තේරුම් ගැනීම සහ මේකෙන් සම්පූර්ණ නිදහස් වීම. තේනතුනි අප මෙවැනි කාලෙක මේ ලෝකෙ ඉපදුනේ මෙන්න මේ දෙක කරන්. අපි විතරක් නේ අපේ දරුවෝ. ඔබේ දරුවෝ වෙන මේ ඉපදෙලා ඉන්නේ. ඇයි මේ? ඔබ හොයාගෙන ඇවිල්ලා තියෙන මේ ධර්මය ලබා ගන්න. ඒක අපි හොඳටම තේරුම් ගන්න ඕනේ මේ පිනතුන් තේරුම් ගත්ත නිසා තමයි මේ දරුණුත් එකම ඇවිල්ලා ඉන්නේ. මේ දරුවෝ ඔබ හොයාගෙන මේ පින්වන්ත ශ්‍රද්ධාවන්ත අම්මල හොයාගෙන මේ ඇවිල්ලා ඉන්නේ නිකන් නෙවෙයි. ඇතැම් විට ඔබේ මව කුස තෝරගන්න අවුරුදු ගණන් waiting list එකේ නැති හොඳ අම්ම කෙනෙක් බලාපොරොත්තු වෙන. ඉඳලා ඉඳලා හොඳම අම්ම කෙනෙක් තෝරගන්න මේ බලාපොරොත්තු වෙන හිටපු අය නේ. එහෙම තෝරගත්තු කෙනෙක් ඔබ. ඇයි ඔබ තෝරගත්තේ? ඔබ හරහා මේ තෙරුවන් වෙත එන්නට, ඔබ හරහා මේ ධර්මයේ පුහුණු කරන්න තමයි මේ දරුවෝ ඔබේ දරුවන් ලිපදෙලා තියෙන්නේ. එනිසා අපි ඒ දරුවන්ට දෙන ලොකුම දායාදය තමයි දරුවන්ට හොඳට උගන්වන්න ඕන අපි භාෂා ඥානය ලබා දෙන්නට ඕන. ලැන්ග්වේජස් සුවබ ලැන්ග්වේජස් විතර නෙවෙයි සයින් ලැන්ග්වේජ් එකත් උගන්වන්න ඕන. ASL කියලා කියන්නේ ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක. ඒකත් ඉගෙන ගන්න ඕන අපි. That is also very important. First degree කරන්න ඕන, master degrees කරන්න ඕන, doctorates දෙකක් කරන්න ඕන අපි කවදා හරි. එකක් නෙවෙයි. major subjects දෙකකින් doctorates දෙකක් කරනවා. හැබැයි ඒ සියල්ලට වඩා ධර්මයෙන් අපි උපරිම පුහුණු වෙන්නට ඕන. සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ දිනුවයි skill එක කියලා කියන්නේ හුඟක් වැඩ කරන එක. දවසට වැඩිපුර පැය ගාණක් වැඩ කරන එක. නොනවත්වාම දිග කාලයක් වැඩ කරන්න පුළුවන් නම්, දිගු කාලයක් මිල මුදල් හරියම්ම කරන්න පුළුවන් නම් මේක තමයි සාමාන්‍ය ලෝකයේ දක්ෂතාවය කියලා කියන්නේ. ධර්මයේ දක්ෂතාවය කියන්නේ මොකද්ද? ඒ තමයි self actualization කියන එක. ආත්ම සාක්ෂාත්කරණය කියන එක. තමන්ම තේරුම් ගන්න එක. අනේ තමන් තේරුම් ගන්න යන ගමනේ තියෙන ලක්ෂණය මොකද්ද? ඒක skill එක තමයි එක ඉරියව්වක කොච්චර වෙලාවක් තමන්ට ඉන්න පුළුවන්ද කියන කාරණය. එක අතකින් තමන්ගේ ෆිසිකල් බොඩි එක, අනෙක් අතින් තමන්ගේ මනස එක අරමුණක කොච්චර වෙලාවක් තමන්ට ඉන්න පුළුවන්ද? ඇතැම් විට ડોක්ටරේට් එකක් ගත්තත් විනාඩි 5ක් ඉගිරියව ඉන්න කලේසෙ නෑ. ඩබල් ડોක්ටරේට් ගත්තත් එක විනාඩියක් එක අරමුණක ඉන්න කලේසෙ නෑ. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ධ්‍යාන ලැබකෝ අනාගාමී කෙනෙක් කියලා කියන්නේ මොකක්ද ස්කිල් එක? මොකක්ද ඉහළම ස්කිල් එක? අනාගාමී කෙනාගේ සහ අභිඥාරාමී රහතන් වහන්සේගේ මොකක්ද ඉහළම ස්කිල් එක? ඔව් ඒකෙත් මොකක්ද ඉහළම ස්කිල් එක? නිරෝධ සමාපත්තිය. එක දිගට දවස් 7ක් එක ඉරියව්වේ එක අරමුණක ඉන්න පුළුවන්. ශරීරය නොසල්වා හුස්මත් නොගෙන සංඥා වේදනා දෙකත් ප්‍රහීන කරලා එක දිගට සතියක් ඉන්න බලු. විතරක් නෙවෙයි අදිස්ථාන කරලා ඉන්නේ යම් තැනක ඒ අදිස්ථානයත් එක්ක ඉන්නකොට අකුණක් ගැහුවත් ගිනි තිබ්බත් කිසි ඇඳුම පැනදමකටවත් විනාශයක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි හැබෑ වූ දක්ෂතාවය කියලා කියන්නේ. එනිසා දරුවන්ට කුඩා කාලෙකටම අපි උගන්වන්නට ඕන එකක් තමයි එක ඉරියව්වක වැඩි වේලාවක් ඉන්න අපි හුරු කරවන්නට ඕන. ඒ වගේම එක අරමුණක වැඩි වේලාවක් ඉන්නට දරුවට අපි උදව් කරන්නට ඕන. මෙන්න මෙහෙම ඉන්න කෙනා තමයි වැඩිපුරම සතුටෙන් ඉන්නේ. අපි දරුවන්ට මොනවද දෙන්නේ කියන එක නෙවෙයි වැදගත් වන්නේ. ඒ දේ දීමෙන් දරුවට කොච්චර සතුට දීන වෙනවාද කියන කාරණිය සහ ඒ දරුවා බාහිර දෙයක් මත ඩිපෙන්ඩ් වෙන ගතිය කොච්චර අඩුවෙන් ඉන්න කෙනෙක්ද කියන කාරණිය. වැඩ දෙයක් තබා ඩිවයිස් එකක්වත් පාවිච්චි නොකර Wi-Fi පාවිච්චි නොකර ඉලෙක්ට්‍රිසිටි එකක් පාවිච්චි නොකර තමන් මතම යකෙලා තමන්ගේ සිත මතම ඩිපෙන්ඩ් වෙලා කොච්චර වේලාවක් දරුවාට ස්වාධීනව නිදහසේ සතුටෙන් ඉන්න පුළුවන් විදියට ඔබ දරුවට උදව් කළ තියෙද? අද බලන වර්තමානයේ දරුවන්ට ඩිවයිස් එකක් නැත්තම් ඉන්න බෑනේ නේ. Wi-Fi නැත්තම් ගෙදර ඉතින් මලගයක් වගේ නේ. ඒක නෙවෙයි දක්ෂතාවය. මේව පාවිච්චි නොකරා කොයිතරම් දුරට අපි තමන් තනියම තමන්ගේ ලෝකයේ තුල හිත පිරිසිදුව සමාධි ප්‍රඥා දෙක දියුණු කරගෙන දරුවාට ඔබ ඉන්න උදව් කරාද කියන කාරණය. තිනුතුනි මෙන්න මේට මාර්ගයේ විවර කිරීම තමයි කාටකින් සතුට දිනු වීම අනිත් අතින් ආධ්‍යාත්මික දියුණුව තමයි සම්පූර්ණ බුදුදහම ඉලක්ක කරන්නේ. ඒකෙදි තාම කෙටියෙන් කිව්වොත් අපි දිනු කරගන්න ස්කිල් දෙකයි එකක් මෛත්‍රී භාවනාව අනිත් එක ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව පාදක කරගෙන විදර්ශනා භාවනාව. නිසා අපි මුලදීම ටික වේලාවක් මෛත්‍රී භාවනා කළ ආරම්භ කරමු. සමත භාවනාවක් විදිහට අපි බුදුරජාණන් වහන්සේ නිතරම උනන්දු කරවපු භාවනාව තමයි මෛත්‍රී භාවනාව. First of all, we are going to practice Metta Bhavana. Metta Bhavana or loving kindness meditation is highly appreciated in Buddhist teachings. That is why the Blessed One says, Yantan santan padang abhisamete sabbe sattha bhavantu sukhitattha. He who wishes to attain the peace of mind should practice contemplating on thus may all beings be well, happy and peaceful. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික සතුට ලබන මාවතෙහි ප්‍රධානතම කාරණේ බවට පත් වෙනවා. මෙත්තා චේතුමෙති කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුනි. ඒ සූත්‍රය දක්වනවා මේ ලෝකේ කරන සියලුම පින්කම් එක පැත්තකට ගොඩ ගහලා මොනවද අපි කරන පින්කම්? අපි දන් දෙනවා, සිල් රකින්නවා, අම්මට තාත්තට සලකනවා, දුප්පත්ට උදව් උපකාර කරනවා, ළෙඩ වෙච්ච අයට සලකනවා, බෙහෙත් තෙහෙත් දෙනවා, මේව කරනවනේ. මේ පින්කම් ටික ඔක්කොම එක පැත්තකින් තියලා අනිත් පැත්තෙන් එක හුස්ම ගන්න මොහොතක්, එක අසුරු සැනක් ගන්න මොහොතක් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත්ත්වය කියලා හිතනවා නම් ඒ හිතන එකේ කුසලය පින කොච්චරද? අනනිත් සියලුම පින්කම්කට වඩා වැඩි කියලා. පින දින අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් අපි මේකත් විශ්වාස කරන්න වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා දෑත එකතු කළ වඳින්නේ මෙන්න මේ පණිවිඩයට. ඇයි මෙහෙම දේශනා කරේ බුදුහාමුදුරුවෝ? ඒ මෛත්‍රිය වඩන මොහොතේ අපේ හිතේ අනිත් කෙලෙස් නැහැ. ලෝභකම නැහැ. ඊර්ෂ්‍යාම නැහැ. මාන්නේ නැහැ. රාගය නැහැ. ඒ මෛත්‍රිය වඩල ඉහෙළම ප්‍රැක්ටිස් එක මොකද්ද? ඇටිටියුඩ් එක මොකද්ද? මාතායතන යම් පුත්තං ආයුසයික පුත මනරක්කේ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා කෙරෙහි බලන ආකාරයෙන් ලෝකෙ දෙසම බලන. මෙන්න මෙතෙන්ට එනකම් අපේ මෛත්‍රිය දියුණු වෙන්නට ඕන. මේ මට්ටමට අපේ මනස දියුණුනා කියලා කියන අපි කොහොමද? අපේ ළඟ කෙලෙස් තියෙනවද? ඔබට ඉන්න එකම කුඩා දරුවෙක්, ලස්සන දරුවෙක් ඉන්නකොට ඔබේ හිතේ කෙලෙස් තියෙනවද? ලෝභයක් හටගන්නවද? මානයක් හටගන්නවද? ඊර්ෂ්‍යාවක් තියෙනවද? රාගයක් තියෙනවද? ඔබේ දාට සිල් ගත්තු කෙනෙක් වගේ, ඔබේ දාට මාර්ග බල ලාභී කෙනෙක් වගේ දරුවෝ ළඟ ඉන්නේ. දරුවෝ කුඩා කාලේ බලන ගෙදරනේ සද්දයක් ඇතරිය කරන් දෙන්නේ නැහැ කාටවත්නේ. මදුරුවේ කොටවත් එන්න දෙන්නේ නැහැ කිට්ටුවටවත්නේ. ඔබ ගෙදර දොර වැහුවත් කොහමද වහන්නේ දරුවෝ නිදි කර කර කරවලා. හරි පරිස්සමෙන් යාර ලෝකෙද වැටෙනවද සද්දෙත් ඇහෙ නැති විදියට හරි පරිස්සමෙන් තමයි දොර වහන්නේ. එච්චර තමන්ගේ දරුව ගැන ඔබ සැලකිල්ලෙන් ඔබ කොච්චරනම් ඔබේ මනස ඒ වෙලට මෘදු වෙලාද? අන්න එවැනි මානසිකත්වයක් මේ ලෝකයේ හැම කෙනාගේම තියෙනට ඕන අපට පින්නතුනි. අන්න එතෙන්ට ආව කියලා කියන අපි මානසිකව වාග්ම නිරෝගී සාමකාමී අපි. මිනිස්යන් ගැන විතරක් නෙවෙයි පින්නතුනි. සතා සිව්භාව ගැනත් අපට මෙහෙම හැඟීමක් ඇති වෙනවා. ඒ කාටකින් මෛත්‍රිය ඇති වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් තව සුවිශේෂ ගුණයක් තමයි ජීවිතය තුළ වෙන්නේ. ඒ මොකද්ද? ඒ තමයි gratitude කියන එක, කෘතඥතාවය කියන එක. බලන බලන පැත්තෙන් තමන්ට දැනෙන්නේ කෘතඥතාවය. ඇයි? අපට අද මේ පාසුවන් ටික දෙන්න කී දෙනෙක් නම් උදව් කරලා තියෙනවා? ඔබ අද ගෙදර ඉඳලා මෙතෙන්ට එනකන් ඔබට කී දෙනෙක් නම් උදව් කරාද කියලා බලන්න. හැබැයි කවුරුවත් පාරකවත් පේරණ හිටියේ නැහැනේ. ඔබට උදේට රෙස්ට්රූම් එකට වතුර ටික ආපු එකේ ඉඳන් ඔබ පාවිච්චි කරපු වාහනේ, ඔබ ආපු පාර, ඔබ ඇඳපු ඇඳුම, ගත්තු කෑම, විදුලිය, දුරකථන, ඔබේ වාහනේ සීල් බෙක් සීට් බෙල්ට් එකේ ඉඳන් කී දෙනෙක්ගේ පේටන බලපත්‍රය තියදනේ? ඒ කී දෙනෙක්ගේ උපකාරය මතද ඔබ අද මෙතෙන්ට ආවේ? පින්නතුනි මේක ගැන ඔබ ගැඹුරින් හිතුවොත් ඔබට නිදිය ගන්න හිතෙන්නේ නැහැ. නොනිදා නොමිලේ ලෝකෙට වැඩ කරන්න හිතෙනවා. ඒ ඔබට උදව් කරපු බොහෝ දෙනෙක් ධර්මයේ දනගතියද? ධර්මයේ නෙවෙයි කර්මේවත් අදහන්නේ නැති අය තමයි ඒ උදව් වල තිනවල. කර්මඵල විශ්වාසීවත් නැති අය තමයි මානව දයාවෙන් සත්ව කරුණාවෙන් කරපු උදව් වල බෙනිෆිට්ස් ටික අද දවසේ අපි මේ භුක්ති විඳින්නේ. ඒ වගේ මිනිස්සු අපට මෙච්චර උදව් කරලා තියෙනවා නම් මෙච්චර වටිනා ලෝකෝත්තර ධර්මයක් දන්න අපි ලෝකෙට කොච්චර උපකාර කරන්න ඕනද? එහෙම උදව් කරපු ලෝකෙකට බලන්න අපි ජීවිතේ මොකද කරලා තියෙන්නේ කියලා. නිකන් කල්පනා කරලා බලන්න. අපිට මෙච්චර පහසුකම් ටිකක් ලැබුණා, අධ්‍යාපනයක් ලැබුවා, මේ වගේ රටකට එන්න ලැබුණා. අපි බලන්න ජීවිත කාලය අඩුම ගානේ එක මාසයක් අපි නොමිලේ වැඩ කරලා තියෙනවද? වැඩ කරපු හැම දවසකටම පැය ගානට විනාඩි ගානට පඩි අරන් තියෙනවා. අපට මේ සද්ධර්ම ලැබෙනකොට පින්නතුනි මේ දහම් පදේ අහනකොට අපි මේ හැම දහම් පදයකම පිටුපස්සේ මොකද තියෙන්නේ? සාරසංගේ කල්පලක්ෂයක් පුද්ගලයෙක් කරපු කැපවීම. ඒ සැක්‍රිෆයිස් එක මේ තියෙන්නේ. වසර 2570 වන් වික්ෂුන් වහන්සේලා රැකගෙන ආපු මේ දහමෙහි සත්‍ය මේ තියෙන්නේ. ඒකී දෙනෙක් නම් අප වෙනුවෙන් මේ උදව් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කැපවීම කොහොමද? සෝසාගරේ ජල දෙකම රුධිරම් අදාසී බොහොමින් පරාජය පරන් සමදාසී දානම් මෙරුප්පමාන මදිකාංච සමෝලිසීසං කේතාර කාලික තරන්නාය නම අදාසී. බෝසත්යන් වහන්සේ පාරමිතා පුරණ සමයේහි මහා සාගරේ ජලයට වඩා ලේදන් දීලා තියෙනවා. මේ මහ පොළවේ පස්වරට වඩා තමන්ගේ ශරීරයේ මස්ලම් දීලා තියෙනවා. මහමෙරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස්සන් දීලා තියෙනවා. ආසී තාරකාවට වඩා තමන්ගේම දෑතින් තමන්ගේ ඇස් දෙක උපුටලා දන් දීලා තියෙනවා. පින්නතුනේ මෙන්න මේ වගේ මහත් වූ පරිත්‍යාගයක ප්‍රතිඵලයක් තමයි සම්බුද්ධත්වය කියන්නේ. ඒ සම්බුද්ධත්වය තුළින් අනාවරණය කරේ මොකද්ද? අනාවරණය කළේ දුකේ හට ගැනීම මහා නිරෝධය. ඒක සරල දෙයක්ද? ඒක සරල දෙයක්ද? ඒක සරල ගැණේ පිනතුනේ. ඒක සරල දෙයක් නම් මේ සාරසංකල කල්පලක්ෂය පෙරම් පුරන්න ඕනේ. මේක අපි හිතනකොට ඇති තාම්සියුම් දෙයක්. පටිසෝතගාමින් නිපුණන් දුද්දසං අනු කියන්නේ මේකයි. මේක උඩුගම් වල යන ධර්මයක්. මේක තාම්සියුම් පඬිත වේදනීය වූ ප්‍රඥාවට ගෝචර වූ ධර්මයක් නේ. අන්නේ ධර්ම අනාවරණය කරන්න, ඒ ධර්ම ලෝකෙට දෙන්න, ඒ ධර්ම පණිවිඩය සීවස් ගාන ලෝක සත්‍ය තුල පවත්වන්නට මේ කරපු කැපවීමක ප්‍රතිඵල තමයි අද දවසේ අප මේ භුක්තිය. අන්නේක තේරුම් ගත්තෝ අය විදිහට අපි ප්‍රධාන වශයෙන් අපි දියුණු කර යුතු භාවනාවක් තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. ඒක එකතකින් අපි කියන දිනු කරන හේතුව අනිත් අතින් සමාධි භාවනාවක් එක. ඒ වගේම හිත සමාධිමත් කරන කමටහන. විතරක් නෙවෙයි අපේ මනසේ තියෙන පීඩා දුක් කරදර බොහොමයක් දුරු කරන් තියෙන ප්‍රධානතම කමටහන තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. අනිත්‍යගේ වැරදි වලදී අපේ හිත ඉක්මනටම කලබල වෙනවා. අමනාපකම් ඇති වෙනවා. විවේක නැති වෙනවා. අපේ හිතේ තියෙන ලස්සන ඉක්මනටම නැති වෙනවා. අන්‍යතනින් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න තියෙන ප්‍රධානතම භාවනා තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. ඒක විනාඩියකින් පටන් ගන්න. විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 20, විනාඩි 30 පෑ භාගෙ මෙහෙම දිනු වෙලා මුලින් අපි ඉඳගෙන මේක පටන් ගන්නනේ. පස්සේ කාලේ අපේ සතර ඉරියව්වේදීම තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස් විකද මිද්දෝ. හිටගෙන ඉන්නකොට, හැදගෙනකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට සතර ඉරියව්වේදීම සිර සත්තෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කියන මෙසිත අපටි ගෙන්ඩික දිනු කරන්න ඕන. අනේ භාවනා කමටහන අප දැන් ටික වේලාවක් වඩන්නට සූදානම් වන්නේ. ඒ සඳහා පින්නතුන් සූදානම් වෙන්න පහසෙන් වාඩි වෙලා නව වියාගොඩ ප්‍රැක්ටිස් මෙත්තා භාවනා for that please prepare your physical body and be seated comfortably. Friends in the Dhamma, dear children, now we are going to practice Metta Bhavana, loving kindness meditation. This is one of the main meditation techniques that the Blessed One has appreciated and encouraged us to practice this meditation technique again and again for our inner peace and spiritual happiness. Please relax your body. Straighten your body, please. Close your eyes gently. Okay, please have a deep breath in. Feel your lungs. Hold a few seconds. Breathe out slowly. Again, please take a deep breath in. Fill your lungs. Hold a few seconds. Breathe out slowly and mindfully. Relax your body, please.

happy and peaceful. May they attain the supreme bliss of liberation. I see the entire world like my family, like my children. Whenever I see a person, I remember a person. When I see a sound of a person, I consider that person like my only son or daughter. My mind is filled with metta and karuna, loving kindness and compassion. Vetva sausate hem kal nidoki patntva sapatate samagiva muniki vetva sausate hem kal පත්වා සැපතට සමගිව මුණකි වෙත්වා සෞසත හැම කල් නිදෝකි පත්වා සැපතට සමගිව මුණකි සාදු සාදු සාදු. සැනවත් වාසනාවන්ත පින්තුනි, අප ආරම්භයක් වශයෙන් මුලින් මෛත්‍රී භාවනාව දිනු කරපු මොහොත බුදුදහමේ සඳහන් ආකාරයට සැබ ආධ්‍යාත්මික සෝයා හරහා යන ගමනේදී සමත භාවනාව දෙහිම වැදගත් වෙනවා. හිත කිසියම් භාවනා කමඨහනකින් සමාධිමත් කරනකොට හිත එකඟ වෙනවා. ඒ සමගම හිතේ තියෙන නීවරණ පංච නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ. When we practice the concentration meditation technique, we can gradually overcome hindrances from our minds. They are sensual pleasure, ill will, sloth and torpor, restlessness and worry, skeptical doubts. These are the negativities that disturb our peace of mind. When we concentrate our mind based on some samatha bhavana, we can overcome these negativities from our mind. It means we can cultivate sapa and piti. Piti means rapture, sapa means joy. We can cultivate these positive thoughts in our minds as the result of reducing hindrances from our minds. That is the purpose of samatha bhavana. Pinnathuni samatha bhavanave paramarthaya tamai අපේ හිතේ ලක්ෂණ නැති කරන හිත නිවනින් වසාලන ප්‍රධාන කෙලෙස් නීවරණ පහ යටපත් කිරීම. අන්නේ නීවරණ යටපත් කිරීමත් සමගම ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි විතක්ක විචාර තීති සුඛේකාගතාදී මේ කුසල චෛතසික දීවරණ. යතර තීසෙන්ම හිතේ ප්‍රීතිය සහ සැපේ කියන කාරණා දෙක දිනනවා. පින්නතුනි මේ සැපත මේ ප්‍රීතිය කියන එක ඇසෙන් රූප බලන ලබන ප්‍රීතියක් නෙවෙයි මේක. කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයින් පහස කියන මේ පංචේන්ද්‍රයන් පිනවල ලබන සාමිස සෝයක් නෙවෙයි ඒක. ඒක නිරාමිස සෝය. අර සාමිස සෝය කියන එක බොහොම ටික වෙලාවෙ තියෙනවා. ඒක ඉක්මනට නැති වෙන්න පුළුවන්. ඒක දුකෙන් කෙලවර වෙනවා. නමුත් මේ නිරාමිස සෝය කියන එක එහෙම දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා කාලයක් හිතේ පවතිනවා. හිතේ tempas වාස්තයක් කියන එක ඒක ලේසියෙන් පිටස්තර කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්නේ සෝයට පේන තැනට ටිකෙන් ටික හුරු වෙන්නට ඕන. භාවනා කරලා මේ භාවනා කමඨාන පුරවන්න පස්සේ අපිට මුලදී ටික කලක් අමාරුයි මේක එකපාර පුරුදු වෙන්න. නමුත් අපි ටිකෙන් ටික උත්සාහ කරන්න ඕන. විනාඩි 5කින් පටන් ගන්න මුලදී අපි. ඒත් අමාරු නම් විනාඩි 2කින් පටන් ගන්නවා. විනාඩි 2ක් භාවනා කරන එක ටිකින් ඕන කමක් නැහැ. ඊළඟ මොහොතේ විනාඩි 4ක් කරනවා. ලක්ෂය විනාඩි 6ක් කරනවා. 10ක් කරනවා. මේ වගේ ටිකෙන් ටිකක් හුරුවනාට පස්සේ පින්නතුනි අපිට මේක පුරුද්දක් වඩපත් වෙනවා. මේක හොබි එකක් වඩපත් වෙනවා. මේක සාමාන්‍ය අපි එදිනදා සතුට ලබන්න ටීවී බලනවා, රසවත් කෑම කනවා, අනිත් අයත් එක්ක කතා බහ කරන ඒ වගේ දේවල් කරනවා අපි දිනපතා. අන්නේ වගේම සතුට ලබන ක්‍රමයක් වඩපත් වෙන භාවනා කිරීම කියන එක. ඊට පස්සේ ලස්සන භාවනාසනයක් එම ගෙදර හදා ගන්නවා. එක තැනක නෙමෙයි ගෙදර ලොකු වෙන කීප තැනකම කොට තියලා හදා ගන්න භාවනා කරනවා. එළියේ තියෙන ඇඟහක් ළඟ හොඳට ලස්සන ආසනයක් එම හදා ගන්න සක්මන් මළුවකුත් හදා ගන්න ඉඩ තියෙන. එතකොට මෙන්න මේ පැත්තට අපි ටිකෙන් ටික යොමු වෙනවා. අපේ ජීවිතයේ ටිකෙන් ටික වෙනස් වෙනවා. ඉතන අපි හුඟක් මහන්සි වුණා සතුට ලබන්න, හුඟක් දොර යන්න වෙනවා, හුඟක් සලි වේදන් කරන්න වෙනවා. දැන් බලන්න මෙහේ ආයේ සතුට ලබන්න තන දේවල්නේ දනවනේ ඔබනේ. නිවාඩු දවස් ටිකක් ලැබුණ ගාම මොකද කරන්නේ? වාහනයක් අරගෙන හුඟක් දොර යන එකක් කියන්නේ. වාහනයකුත් අරගෙන තමයි පිටපස්සෙත් වාහනයක් ගැට ගහගෙන, බෝට්ටුවකුත් ගැට ගහගෙන, බයිසිකල් කීපකුත් බැඳගෙන, මාළු පිටිදීකුත් අරගෙන නේද, බිලී පිටිදීකුත් අරගෙන දුර යන සතුට ලබන කොච්චර විදං කරනද බලන්න, කොච්චර දුර යනවද බලන්නේ, කොච්චර මහන්සියක් වෙනවදනේ බලන්න. අර ගිහිලා ලබන සතුට කොච්චර සුළු දෙයක්ද කියලා ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළා නෑ. ඒක දේශනා කළේ බුදුදහම තුළ අල්ප ආස්වාදයි බහු ආදීනයි. Less enjoyment more danger. ඒක තමයි ඒ කාමයේ තියෙන ස්වභාවය. ඒ පොඩි සැපයක් ලබන විශාල මහන්සියක් වෙනවා. විශාල කාලයක් අප ගන්නවා. විශාල වීදමක් කරනවා. නමුත් මේ සතුට ලබන්නේ පේනොතින අපිට විනාඩි 10න් ලබන්න පුළුවන් මේක. බලනන් සතියක් අර ඇවිදගෙන සතුටයි විනාඩි 10ක් මෛත්‍රී භාවනාව හරි බුදුගුණ භාවනාව හරි ආනාපාන සති හරි භාවනාව හරියට කරලා සිත සමාධිමත් කරන්න බලන්න. සාල වෙනසක් තමයි පේනවා. විතරක් නෙවෙයි ලෝකේ අනිත් ඇයන් ලොකු අනුකම්පාවක් හටගන්න. අනේ මේ වගේ දහමක් නැති නිසා ඒ අය කොච්චරනම් පව් නේද කියලා අපිට හිතෙනවා. හැබැයි මෙහෙම තමන් ඉදිරියට යනකොට කමන්න ටික ධර්ම හැසිරෙන්නේ නැති අය ගැන ටිකක් අමනාපකමක් ඇති වෙනවා. එතෙන් ටිකක් හිත පරිස්සම් කරගන්නවා. මෙච්චර දහමක් ජීවිතය ඇයි මේ ධර්මයට එන්නේ නැත්තේ කියලා අපිට ඇතැමිට හිතේ ලොකු ගැටමකුත් ඇති වෙනවා ඒත් එක්ක. එනතන මේකට එන්නේම සරලව නෑ. මේක මහලක කතාවක් කියන මේක පිටේ පස්සේ. මේකට විශාල පිනක් තියෙනවා. ඒ පින සසර කළව පිනක් විතරක් නෙවෙයි. මේ ආත්ම භාවයේදී තමන් වහා පින් කළ තියෙන කෙනෙකුට තමයි මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙන්නේ. අම්මට තාත්තට සලකලා තියෙනට ඕන. තමන්ගේ රැකියාව හොඳවංකව කරන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ රැකියාව අවංකව කරන කෙනෙක් වෙන්න ඕන. තමන් බදු වාගිය ගෙවන කෙනෙක් වෙන්න ඕන. යුතුයම් කරන කෙනෙක්. මේ ඔක්කොම කරපු කෙනෙකුට ලැබෙන තෑන්ක තමයි ධර්මය කියලා කියන්නේ. මේ ධර්මයට එනකොටම මේ පහසුකම් ටිකත් ඔක්කොම හම්බ වෙනවා. දැන් බලන්න ඔබ මෙතෙන්ට ධර්මයේ පුහුණු කරන්න කියලා එනකොටම ඔබට මොනවද හම්බ වෙන්නේ? අද දවසේම පහසුකම් ටික ඔක්කොම හම්බ වෙනවා. කෑම බීම ටික හම්බ වෙනවා. ඔක්කොම නොමි හම්බ වෙනවා. ඒක නිකන් නෙවෙයි පිනතුන ඔබ කලින් මේකට පින් නැමැති ගාස්තු ගෙවලා තියෙනවා. පින්කම් කළා ඒකට ඔබ ගාස්තු ගෙවපු නිසා මේව ලැබෙන්නේ. ඔබට මේ ආසනයක් රිසර්ව් වෙන්නේ අර ටිකත් එක්ක. එහෙම නැති අර කිට්ටු වෙනවත් බෑ මෙතෙන්ට. ආසන තිබ්බට එන්න බෑ. අර කලින් ගෙවලා තියෙනවා. මේ ගෙවපු අයට ලැබෙන රිසල්ට් එකක් තමයි මේ. එනිසා අප ධර්මයේ පුහුණු වෙනකොට අප ඉදිරියට යන වගේම ලෝකයේ අනිත්‍ය ගැන මෙන්න මේ කරුණාව මෛත්‍රිය දෙක දිනු වෙනට ඕන. නැත්තම් හිතේ ලොකු ගැටුමක් පිරසක බවක් ඇති වෙනවා. බලන්න මෙච්චර හාමුදුරුවෝ මේ මහන්සියට වැඩ කරනවා. මේ හාමුදුරුවෝ කෙන උත්තරගල බණ කිව්ව බලන්න කී දෙනා ගාවේ කියලා නේ සමහරට අපිට හිතෙනවානේ. එහෙම ඉන්නකට කරගන්න ඕනේ. එහෙම එන්න බෑ පින්නතුනි මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හුඟක් කට්ටිය ආවේ නැහැ. සමහරට එක්කේ නැහැ. සමහරට දෙන්නයි. සමහරට පස් දෙනයි. එහෙම තමයි. ඒක ලෝකේ ස්වභාවය. එහෙම බණහන් ආවත් ඒ ඇතුළටම එන්න ලැබෙන්නේ ධර්මයෙන් ගැඹුරටම එන්න ලැබෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයකට තමයි. සතර විශාල පිනකට ප්‍රාර්ථනාවකට ලෞකික කුසල ආනිසංස ආදී සියල්ලම එකතු වෙච්ච කෙනෙකුට තමයි මෙතෙන්ට එන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් අඩු ගානේ අද වැඩ කරන්න හරි වෙනවා යාට. අද ගෙදර හිටියොත් එතෙන් මෙතෙන් හෙට බඩගින්නේ ඉන්නවනේ. ඒ නිසා ඕනකම තිබුණත් සමරට එන්න බෑ මෙතෙන්ට. දහමට කැමතියි. ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් අදාවත් එයාට බෑ ජීවිත ගෙනියන්න. අද දවසේත් එයාට වැඩ කරන්න වෙනවා. මේක තමයි පිළිතුරු ජීවිතයේ ස්වභාවය. මේක අපි තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ වටිනාකම තමන් තේරුම් ගන්නට ඕන. තමන්ට මේ පහසු කණ්ඩික ලැබුණා නම් තමන්ට මේ විවේකය ලැබුණා නම් තමන් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ඒ වගේම අනිත් අයට පුළුවන් මට්ටමේ මේ දහම දෙන්න අපි කටයුතු කරන්නත් ඕන. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී මහා පුණ්‍ය ගංගා අටක් දේශනා කළා. පුණ්‍ය ගංගා කිං උල්පත් අටක් දේශනා කළා. දැන් මේ පිනතුළු නිතරම පින්කම් මොනවද කියන්නේ කිය කිය හොය හොය බලනවා නේද? පින්කම් කරන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕන මේ බුදුදහමේ තියෙන ඉහළම පින්කම් මොනවද කියලා. දැන් අපි එකක් තමයි කරේ මෛත්‍රී භාවනාව. ඒක ඉහළම ලෞකික කුසලයක් විදිහට දේශනා කළා කියලා. ඊළඟ තවත් කාරණා අටක් දේශනා කළා කියනවා මහා පුණ්‍ය ගංගා අටක් කියලා. මොනවද? මෛත්‍රී භාවන හැරෙනකොට ලෞකික මට්ටමේ තියෙන මණ්ඩල ලෙවල් එකේ තියෙන ඉහළම පින්කම් මොනවද? පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දෙවෙනි පින්කම් අටක් දේශනා කරනවා. ඒ තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, පාණාති පාතා පටිවිරතෝ හෝති, අදින්නාදාන පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ හෝති. දැන් අපි හිතනනේ පින්කම් කරන වා සල්ලි ඕන කියලානේ. අනිත් ඇයි පින්කම් කරනකොට කියනවා නේ අපිට නම් ඉතින් එච්චර ලොකු පින්කම් කරන්න සල්ලි නෑනේ. අපි ඉතින් පොඩි පින්කමක් කරමු කියලා පොඩි පොඩිව කරනවා අපිනේ. බලන්න පිළිතුර මේ පුණ්‍ය ගංගා අටටම කිසිම වියදමක් අපිට කරන්න නැහැ. මොනවද? හදවතින්ම බුදුහාමුදුරුවෝ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝරත්නයේ සරණ යන එක. එහෙනම් මොනවද? පංචශීල ආරක්ෂා කිරීම. මේ කාරණාට කරන්න පටන් ගත්තු වෙලින් ඉඳලාම තමන්ගේ ජීවිතයට හරියට උල්පතකින් වතුර එන ගත්තා වගේ පින් නැමැති දිය උල්පත් තමන්ගේ ජීවිතයට ගලාගෙන එනවා. කොහොමද ඒක කරන්නේ? හොඳට බුදුහාඳුරන්ගේ එක බුදුගුණයක් හරි සිහිපත් කරලා මං ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධයෙන් සරණ යනවා කියන බුද්ධං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ බුදු සරණට අපි යනවා. උන්වහන්සේ දේශනා කරා වූ සාක්ඛාදී ගුණයන් යුක්ත මේ සද්ධර්මම සරණ යමි කියන ගෞරවයෙන් ඒ ධර්මයේ තමන් පිළිසරණ කරගන්න. උන්වහන්සේ සරණ ගියපු පැවිදි වෙච්ච මේ අරියතංග වගේ ගමන් කරන ඒ ආර්ය උතුමන් සුපටිපන්න උජුපටිපන්න ආදී මේ ගුණයන්ගේ යුක්ත උතුමන් සරණ යමි කියන සංඝ සරණ යාම. පින්වත්නි මොහොතක් කල්පනා කර බලන්න. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගරත්නේ මේ තුන මා වටා ඉන්නවා කියලා හිතන මොහොත. බලන්න කොච්චර නැකවරණය, කොච්චර පිළිසරණ, කොච්චර මානසික සැනසීමක් තමයි ලැබෙනවද කියලා. කිසිම බයක් පාළුවක් තනිකමක් තමයි දැනෙන්නේ. තමන්ගේ ජීවිතයේ කොච්චර වටින ජීවිතයක්ද කියලා තමයි තේරෙන්නේ මේ තෙරුවන් සරණ ගියාට පස්සේ. ඊළඟට ඒ තෙරුවන් සරණ ගිය ගමම ඊළඟට අපි කොතනට දෙන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්ව ගමම ඊළඟට කොතනට දෙන්නේ? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන මේ ආදී පංචශීලිය ආරක්ෂා කරමු. පින්නතුනේ කල්පනා කරලා බලන්න, මේ පංචශීලිය අපි නිතර සමාදන් වෙනවා. අපි හිතනවා මේක නිතර කියන්න ඕනේ නැහැ, ඉතින් එකපාරක් සමාදන් වුණාම ඇති කියලා අපිට හිතෙනවානේ. නමුත් පින්නතුනේ මේකේ වටිනාකම දන්නවා නම් අපි පුළුවන් තරම් වාරයක් මේක කියනවා, හිතනවා මේක සීලයක් විතරක් නෙවෙයි, මේක සීලානුසති බාහනක් වෙන්නට ඕන. පංචශීලය ආරක්ෂා කරන එකේ වටිනාකම ඔබ මනවින් තේරුම් ගන්නට ඕන. බලන්න කිසියම් කෙනෙක් යති මේ පහෙන් එකක් හරි කඩ වෙනවා. ඔබේ ළමයෙක් ගන්න, දරුවෙක් යති මේෙන් එකක් කඩ වෙනවා නම් ඒ දරුවා හැමිට හොඳට ඉගෙනගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු රැකියාවක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. දරුවා ගෙදරින් එළියට ගියාට පස්සේ ඔබ කොච්චර බයකින් ඉන්නේ බලන්න. දරුවා ප්‍රාණඝාතය කරන්නන් ඉන්නේ, දරුවා මත්පැන් බොනවා නම්, දරුවා සොරකම් කරන කෙනෙක් නම් බලන්න ඔබට දරුවා ගැන කොච්චර බයෙන්ද කියලා නේ. දැන් සමහර අම්මල තාත්තලා ඉන්නවා හරියම බය දරුවෝ ඉස්කෝලේ යවන්න. ඇයි? මද්රව්‍ය වලට ඇබ්බැහිවේ කියලා. ට්‍රිප් එකක් යවන්න බයයි. කොයි මොහොතේ වැරදි යාළුවන්ගෙන් දරුවට මද්රව්‍යද කියලා දන්නේ නැහැ බයයි. බලන්න ඒ බය තියාගෙන ඔබ කොච්චර හිතේ පීඩාව විඳින්නේ බලන්න. නමුත් ඔබේ දරුවා දැත් එකතු කළ වැඳලා මේ පංචිල සමාදන් වෙන බවට සහතික වෙලා පොරොන්දු වෙලා මම මේ සීලපද පහ කඩ කරන්නේ නැහැ කියන පොරොන්දුවෙන් ඔබේ දරුවා ගෙදරින් ඉක්මෙල ගියෝ කියන්නේ. බලන්නකොට කොච්චර සැනසීමක්ද නේ. ඔබත් මේ පහ රකින්නවා නම් ඔබේ සානුකෘෂියා, ඔබේ භාර්යාව, ඔබ වෙන කොච්චර ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක් තියෙනවද බලන්න. ඔබේ අසලෙන්සි ගෙදර අය එයා මොන ආගමේ වුණත් ආගමක් නොරැක්කත් ආගමක් අනුගමනය නොකර කිසියම් කෙනෙක් මේ පහ ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවනම් ඔබේ අසලසිකේ වල හතර පහක අය හොඳටම පංචශීලයේ ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවනම් ඔබට ඒ ගැන කොයි වගේ හැඟීමක් දෙන්නේ? කොච්චර ප්‍රසාදයක්ද නේ? මේ ගෙවල්වල මිනිස්සු දිහා බලන්න තාසයිනේ. ඔබ කොහේ ගියත් ඔබේ ගෙදර බාර දීලා යන්න පුළුවන්. දරුවෝ ටික බාර දීලා යන්න පුළුවන්. යතුරු ටික හැතිලා යන්න පුළුවන්. යතුරු දාන්න ඕනත් නැහැ නේ. දොරවල්ට ලොක් දාන්න ඕනත් නැහැ. මේ කටි ඔක්කොම ඔබේ ගෙදර ආරක්ෂා කරන ඔබ එනකම් ඔබේ ගෙදර බල්ලටත් කෑම ටිකක් දාලා හොර හතරන්ගෙන ආරක්ෂා කරලා ඔක්කොම කරලා තියෙන ඔබ එනකම් බලන්න පිනොතිනි. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ පංච බය වේර සූත්‍රය දක්වනවා යම් කිසි කෙනෙක් යකින් මේ පහ කඩ වෙනවා නම් එයාගෙන් බිය වෛරය ලෝකෙට යනවා. කියන්නේ සබය වෙනවා කට්ටිය. කියන්නේ සානිත්‍ය වෛරය සිටිවිල ඇති කරගන්නවා. විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් මේ පංචශීලිය ආරක්ෂා කරනවා නම් අභයන්දේති අවේරන්දේති අභ්‍යාපයන්දේති කියලා කියනවා. යා ලෝකෙට මෛත්‍රිය දන් දෙන කෙනෙක්. යා අභය දානය දෙන කෙනෙක්. මෛත්‍රිය පතුරවන කෙනෙක්. බලන්න පින්වත්නි මෙන්න මේ කරුණ වටගෙන අපි නැවත නැවතත් හිතන්නට ඕන. ඔබේ ජීවිතයේ කොයිතරම් ආධ්‍යාත්මික ගමන් මඟක ඔබ ගමන් කරනවද? ඔබේ ජීවිතයේ දිනෙන් දින කොච්චර සතුට වැඩි වෙනවද? ඔබේ ජීවිතයේ කොයි මොහොතේ නිමාවටපත් වුණත් ඊළඟ ඉපදෙන ස්ථානයේ මීට වඩා සුගතියක හිත පිහිටුවා ගන්නවද කියලා ඔබටම ඔබ ගැන තියෙන චරිත සාතිකය තමයි මෙන්න මේ කාරණාට. බලන්න දවසට ඔබට කොච්චර වාරයක් තමන් බුදුන් සරණ ගිහපු කෙනෙක්, සද්ධර්මයේ සරණ ගිහපු කෙනෙක්, සංඝ සරණ ගිහපු කෙනෙක් කියන එක ඔබට දවසට කොච්චර මතක් වෙනවද බලන්න. ඔබ රකින පංචශීලය, ඒ තියෙන සිල්පද ඔබට දවසට කොච්චර වාරයක් මතක් වෙනවද කියලා බලන්න. මෙන්න මේක තමයි ඔබ නිතර පිනකින් කුසලයකින් ඉන්න බවට ඔබට තියෙන සහතිකය, ඔබට තියෙන සලකුණ. ඒ විතරක් නෙවෙයි ඔබගේ අවසන් සුසුම කොයි මොහොතේ මේ වාතලට එක්ුණත් ඔබ මෙතන නෙත් දෙක පියාගන්නවත් එක්කම නැවත ඔබ නෙත් දෙක අරින්නේ මීට වඩා ඉහළ ස්ථානයක. මෙන්න මේ කරුණාට බුදු දම සංඝ කියන තෙරුවන් සරණ යාමත් පංචශීලය ආරක්ෂා කිරීමත් කියන මේ කාරණය තමන්ට දවසට වැඩිපුර කාලයක් මතක් වෙන විදියට ඔබ ඔබේ ආධ්‍යාත්මික දිනචරියාව කළමනාකරණය කරගන්නට ඕන. ඒ සඳහා ප්‍රධානම දේ තමයි මේ කරුණු අටම එකට ගැටගහන එකම ප්‍රධානම කාරණය තමයි ධර්මය කියන කාරණය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මය. ධර්මය කියන්නේ ධර්මය. සංඝරත්නය කියන්නේ මේ ධර්මයේ පිළිපදින පිරිස. ඒ අය පිළිපදින ධර්මය අතුරින් පංචශීලය ප්‍රධාන කාරණය. ධර්මය කියන්නේ මොකක්ද? එකාතකින් තමන්ගේ හිත පිරිසිදුව තියාගෙන තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා, තමන්ගේ සිතිවිලි නිවැරදි වුණා කියන තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණය. අන්නේ හිත යහපත යොදවන ප්‍රධානතම කරුණට තමයි මෙතන මේ දැක්වෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන විතරක් නෙවෙයි පින්තුමි. අපේ තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. තමා බුදුන් සරණ ගිය කෙනෙක් කියන එක නිතර නිතර සිහි කරලා ඒක දිනු කරගන්න ක්‍රමයක් තමයි බුද්ධානුස්සති භාවනා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් දිනුවා. අන්නේ කරුණ මොහොතක් හරි සිහි කරන්න. කියන්නේ යනි හසින් very important meritorious activities according to Punyabhisandha Sutta, the discourse of Punyabhisandha, the Supreme Buddha explains there are 8 meritorious activities which are more important, but they are. If a person goes to the Buddha for refuge, Dhamma for refuge, Sangha for refuge, and practices 5 precepts, these 8 things are most valuable meritorious deeds. They are meritorious streams, meritorious rivers, Buddha says. Whenever we reflect on the qualities of the Blessed One, there is a place where we generate positive thoughts in our minds. Whenever we contemplate on the qualities of the Dhamma uttered by the Blessed One, there is also a place where we generate positive thoughts in our minds. And also, whenever we reflect on the qualities of the Sangha, the noble disciples of the Buddha, there is also a place where we generate positive thoughts in our minds. And also practicing 5 precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs that causes heedlessness. If a person can practice these 8 kind of meritorious deeds, he cultivates a lot of meritorious deeds in his life. As a result of practicing these qualities, he can purify his mind, and also at the same time, he can generate positive thoughts in his mind. That is why these 8 meritorious deeds are highly appreciated by the Supreme Buddha. Now we are going to practice Buddha Anusati Bhavana, the contemplation of the qualities of the Buddha. Like Pinnathuni, දැන් අපිට ටික වේලාවක් බුදුමුණ වඩන සෝදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සිය චිත්ත සංස්කාරය ඉහෙරටම දිනු කරගත්තා වූ උත්තම මනස රත්නය. සතර අනාත්මක කාලය දානාදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා රාගාදී කෙලෙස් දහන් සපුරා සිය ඥානෙම යටපත් කරපු දුරු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අරහන් ගුණය යුක්තයි. සියලු කෙලෙස් දුරු කරලා සංසාර චක්‍රයේ අරසිඳලුවා. තමන් විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. අස්විද්‍යා හා පසුරස ධර්ම ධර්මවල යුක්ත වුණා. ඊටාම පිරිතුරු ගමන් විලාසින් යුක්ත වුණා. පිරිතුරු වචන කතා කරන උත්තමයෙක් වුණා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකයේ අතේ මුලක් තේපස්සක් කළා. පුද්ගලයන් දමනය කිරීමේ සුවිශේෂ ගුණයක් තිබුණා. දෙවි මිනිසුන්ට උතුම් ශාස්ත්‍රෝයන් වුණා. උන්වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ලෝකයාගේ අවබෝධය සඳහා දේශනා කළා. බුද්ධෝසව භගවා බෝධය ධම්මං දේසේති. උන්වහන්සේ මෙලොව බිහි වෙච්ච උතුම්ම පුණ්‍යවන්ත මනුෂ්‍ය රත්නිය වුණා. භගවා ගුණය යුක්තයි. මෙන්න මේ උතුම් සම්බුදු ගුණ අප සිහි කරන මොහොත බුද්ධ ආශ්‍රිත භාවනා වැඩීමට සෝදානම් වන්න. ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. Okay, dear friends, relax your body please. Straight your body. Please be aware of your body posture that you are sitting here. From your head to legs and from your legs to head. Next, please keep your attention around the nose or upper lip in the present moment based on mindfulness. This is Satinimitta, the sign of mindfulness. This is the started point of mindfulness. We are completely aware of the present moment based on end of the nose or upper lip in mindfulness. Having this intention, now I am going to practice Buddha Anusati Bhavana, the contemplation of the qualities of the Blessed One. The Buddha is the person who cultivated his mind to the maximum level with great compassion and wisdom. Now, I am going to think of his noble qualities. Now, you can visualize a picture of the Buddha or a statue of the Buddha. The Supreme Buddha is in front of me in the Samadhi posture. Now I am going to recollect the qualities of the Supreme Buddha. Arahaṁ Vani. Arahaṁ Vani. Sammā Sambuddho. Supremely enlightened, he himself discovered the Four Noble Truths without any guidance of others. Sammā Sambuddho. Supremely enlightened. Vinyācarana sampanno. Endowed with understanding and conduct. Sugato. ලෝක විදූ He realized the world as it is. Anuttaro purisa dhamma sarati. Incomparable trainer of persons to be tamed. සත්තාදේව මනුස්සානම් සුප්‍රීම් ටීචර් ඔෆ් ඩේටිස් ඇන්ඩ් මෙන් බුද්ධෝ එනයිටන් Bhagavan exalted. Arahan Samma Sambuddho විඤ්ඤාය සරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවන් භගවන් භගවන් භගවන් බුදුරජාණන් වහන්සේ මා බියස සමවත් සුවයෙන් වැඩවසන මොහොත මා බුදුගුණ සිහි කරන අනුස්මරණීය මොහොත මුළු ලෝවට බිහි වුණු ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් සිය කිත සන්තානය ඉහළටම දියුණු කරගත් දානාදී සමතිස් පාරමිතා ධර්ම සම්පූර්ණ කළ උත්තම මනුෂ්‍ය රත්නය පිළිබඳව සිහි කරන මොහොත බුදුගුණ භාවනා වඩන මොහොත භගවන් භගවන් භගවා